දැන් මේ ආණ්ඩුව බලයට පස්සෙලා මාස 6ක් වෙනවා. ඒක මේ 6 තුල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල සුදු ප්‍රාදේශීය සංවර්ධන කමිටුව තාම රැස්ුනේ. තාම පත් කරලා. ඒක මේ තත්ත්වය තුල කිසිවක් ඉකෙරෙන්නේ නැහැ. ඉතින් මේක අපි ලොකු අතිරු කාර්යයකට පත් වෙනවා. ප්‍රාදේශීය ලේකම් දන්නේ නැහැ මොනවද කරන්නේ. එයා දන්නේ නැහැ එයා කාටද කී කරුවෙන්න ඕන. ඒක ලොකු අපි අමාත්‍යවරු හැටි ගියා ඒ වලහට මොකක්ද දැන් කරන්නේ? මේ අපිට කිසිම නියෝගයක් නැහැ. කිසිම වැඩ පිළිවෙලක් නැහැ. ඉතින් ඒ නිසා ඒගොල්ලන් මේකට මේ තත්ත්වය අපේ ගම්වල පරපතල විදිහට අපිට තියෙනවා. ඉතින් මේක අපි විවිධ අවස්ථාවලනේ අමාත්‍ය මණ්ඩලයේ අපි කතා කරනවා. නමුත් මේක කෙරුවත් අපිට කිසි කිසි විස්තර තාම ලැබුණේ නැහැ. ඒතකොට මේ නිසා අපි තවදුරටත් මේ එක්සත් ජාතික පක්ෂයේ ගෙනියන මේ දුර්දාන්ත වැඩසටහනට අපිට තවත් හොඳ වෙන්න බෑ. පක්ෂියන් හැටියට පාක්ෂිකව වෙනුවෙන් අපි කටයුතු කරනවා නම් අපේ පක්ෂය වෙනුවෙන් අපිට කටයුතු කරනවා නම් අපිට තවදුරටත් මේගොල්ලත් එක්ක ඉන්න බෑ.